අනිත්‍ය කියන එක මේ අපි හදාගන්න එකක් නෙමෙයි. අපි හදන එකක් නෙමෙයි. අනිත්‍ය කියන එක අපි අදාගෙන මෙනෙහි කරන එකකුත් නෙමෙයි. මොකක්ද අනිත්‍ය කියලා කියන්නේ? පෘථිවියේ භ්‍රමණ වේගය නිසා මේ ලෝකේ කිසිම දෙයක්, පෘථිවියටම තමයි ලෝකය කියලා කියන්නේ. එතකොට මේ පෘථිවියේ කිසිම දෙයක් ස්ථිර වශයෙන් පවතින්නේ නැහැ. ජීවීන් වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා. ඇයි? අපේ ශක්තිය න්‍යෂ්ටිට හැදෙන නිසා. න්‍යෂ්ටිට හැදෙනවා. ඒ හැදෙන නිසා අපි ඔක්කොම වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මරණයටපත් වෙනවා. භෞතික වස්තු ඒවත් ශක්තිය හැදෙනවනේ. ඒවා ජීර්ණය වෙලා දිරාපත් වෙලා යනවා. ගෙවල් දිරාපත් වෙනවා, බඩමුට්ටු පරණ වෙලා දිරාපත් වෙනවා, ඇඳුම් ඇල්ලුවම හිරෙනවා. ඔක්කොම දිරාපත් වෙනවා. භෞතික වස්තු ජීර්ණය වෙලා දිරාපත් වෙනවා. ජීවීන් වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මරණයටපත් වෙනවා. මේක අපි කරන එකක් නෙමෙයි. අපි හදන එකකුත් නෙමෙයි. අපිට හිතන්නත් බෑ ඒක. ඉතලා එම එකක් මෙනේ කරන්න බෑ. ඒක ස්වභාවික වෙන එකක්. දැන් උදේට පොම මම දැන් ඉන්නවද? නැහැ. ඇයි? පැය 8කින් මම වයසට ගිහිල්ලා. ඒට උදේට දවසකින් වයසට ගිහිල්ලා. වයස කීයද? 31යි මාස 2යි දවස් 18යි. ඊයේ 17යිනේ. ඔව්. අද 18යි. එහෙනම් පැයෙන් පැයට මම වයසට යනකොට ක්‍රමානුකූලව මම නැහැ. මම වෙනස් වෙනවා. මේ ලෝකේ කිසිම දෙයක් පවතින්නේ නැහැ. හැම එකක්ම වෙනස් වෙනවා. මෙන්න මේ වෙනස් වීම සියෙන් දකින්නවා. අපි එකක් අදාගෙන දකින්නේ නැහැ. අපි එකක් නඩත්තු කරන්නේ නැහැ. ඒ අනිත්‍ය ස්වභාවය ස්ථිර වශයෙන් පවතින්නේ නැහැ. මේ පවතින්නේ නැති නිසාම දුක අට ගන්නවා. ආහාර ගන්නෙ ඇයි? බඩගින නිසා. ආහාර ගත්තාම නිවුණනේ බඩගිනි. ඇයි ඒක පවතින්නේ නැත්තේ? අරක ජීර්ණේ වුණාම ආයි බඩගිනි හැදෙනවා. එහෙනම් කොච්චර දහනේ ගත්තත් සෑයීමටපත් වෙන්නේ නැහැ. අම්බකරන්න අවශ්‍යතාවෙන් වැඩි වේගෙන යනවා අරකමදි. මොකවත්ම නැති කාලේ 5000ක් තිබුණත් ඇති කියලා හිතනවා. හැබැයි 5000ක් හම්බුනාම 8000ක් තිබුණත් ඇති කියලා හිතනවා. 8000ක් හම්බුනාම 10000ක් තිබුණා නම් තව රුපියල් 2000ක් විතර තිබුණා නම් ටිකක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. 10000ම නම් ඒකත්මදි. 25000ක් හම්බුනාම ඒකත්මදි. ඇයි? ප්‍රශ්නේ තියෙන්නේ 25000මදි කියන එක නෙමෙයි. 25000ට වඩා අවශ්‍යතාවයන් වැඩි වෙච්ච එක. කවදාවත් අපි පඩිය වැඩි කරන්න උත්සාහ කරනවා මිසක් අර 25000ට වඩා වැඩි වෙච්ච ප්‍රශ්න ටික අඩු කරලා ඒක 18000 කරන්නේ නැහැ. එහෙනම් 18000කට ප්‍රශ්න තියෙනවා 25000 කමනේට ප්‍රශ්න නැහැ. සතුටින් ඉන්නවා. ඒක හදන්නේ නැහැ. අපේ තියෙන දුර්වලකම. එහෙනම් අපිට වඩනකොට මේ විදියට අපි නොදනුවත් ක්‍රමානුකූල වැඩි වෙගෙන යනවා ප්‍රශ්න. ඇයි? ඒ යථාර්ථය දකින්න නැති නිසා. ඒකේ සැබෑව තේරුම් ගත්තේ නැති නිසා. එහෙනම් අනිත්‍ය මෙනෙහි කරන භාවනා යෝගියා කිසිම මොහොතක තමන් අනිත්‍ය කියලා එකක් හදාගන්නේ නැහැ. ඇයි? පවතින්නේ නැහැ ලෝකය. ඒකාකාරීව පවතින්නේ නැහැ. සංසිඳෙන්නේ නැහැ. පවතින්නේ නැති නිසා සංසිඳෙන්නේ නැහැ. අපි සෑයීමටපත් වෙන්න උත්සාහ කරනවා. මම මේ විදිහට ගෙයක් හදලා සෑ නැහැ. ඒ ගෙය අදුවට පස්සෙ තනට හොඳම ප්‍රශ්න ටික එන්නේ. ලයිට් දාන්න ඕනේ. පෑන් දාන්න ඕනේ. බඩමුට්ටු වරකම් කරන්න නැති වෙන්නේ ඒකට එලාම් සිස්ටම් අයි කරන්න ඕනේ. හොඳ ලොකු දොරවල් දාන්න ඕනේ. තාප්පේ බඳින්න ඕනේ. ගේට්ටු දාන්න ඕනේ. දැන් ප්‍රශ්න වැඩි. එදා ගාක් යට හිටියා මේ ප්‍රශ්න එකක්වත් තිබුණේ නැහැ. අපි සෑයීමටපත් වෙන්න උත්සාහ කළාට එහෙම සෑයීමටපත් වෙන්න බෑ ලෝකේ කාටවත්. මොකද හේතුව? එකක්වත් පවතින්නේ නැහැ. ලෝකේ කවුද වයසක කට්ටිය කසාද බඳින්න කැමති? නෑ, කවුරුත් කැමති නෑ. ඔක්කොම තරුණ කට්ටිය හොයන්නේ. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ මේ තරුණකම කවදාවත් පවතින්නේ නැහැ කියන එක. ඒවත් වයසට යනවා. ජීර්ණය වෙනවා, දිරාපත් වෙනවා. ඒක ඒගොල්ලන්ට වැටහෙන්නේ නැහැ. ඒ මුලාව තමයි හයින් කරන්න ඕනේ. ඒ මෝහය. සැබෑව දකින්න ඕනේ. යථාර්ථය තේරුම් ගන්න ඕනේ. එතකොට තමයි ආර්ය ශ්‍රාවකයාගේ ආර්ය මාර්ගය වැඩෙන්නේ. අපි ජීවත් වෙන පරිසරය දිරාපත් වෙන්නේ නැද්ද? ගස් දිරාපත් වෙන්නේ නැද්ද? කුටි පරණ වෙන්නේ නැද්ද? සිවුරු පරණ වෙන්නේ නැද්ද? පාපිසි පරණ වෙන්නේ නැද්ද? මේ හැමදේම පරණ වෙනවා. ඔක්කොම අනිත්‍ය. එකක්වත් පවතින්නේ නැහැ. පෘථිවිය භ්‍රමණය වෙන නිසා මේ ලෝකේ සියලු දේ භ්‍රමණය වෙනවා. භ්‍රමණය වෙන වස්තුවක් ෂේ වෙනවා. ෂේ වෙන නිසා පවතින්නේ නැහැ. පවතින්නේ නැහැ කියන தත්ත්වයටම විරුද්ධව ඒක පවත්වන්න හදනවා. ඔතන තමයි දුක හටගන්නේ. කොණ්ඩේ කළු කරලා පේසල් කරලා ලස්සන්ට ක්‍රීම් ගාලා මම තරුණයා වගේ ඉන්න හදන. එහෙම ඉන්න බෑ. ඒක එහෙම වෙන්නේ නෑ. වයසට යනවාමයි. කොච්චර මේක නඩත්තු කරන්න ඇතියත් අරියන්න රැලි වැටෙනවාමයි. ලෙඩ වෙනවාමයි. කවදර එක දවසක එකපාරට මැරෙනවාමයි. කොච්චර මේවා බිම් දාලා හොදලා පිරිසිදු කරලා පොලිතින් දාලා ඔතලා පැක් කරලා දූවිලි වදින්න නැතුව තිබ්බත් ඒක ඇතුළත එක වයසට යනවා. ඇයි පොලිතින් එකත් වයසට යනවා. ඒකත් දිරනවා. එන්න මේ ලෝකේ කිසිම දෙයක් ස්ථීර නැහැ. මෙන්න මේ යථාර්ථයේ සැබෑ මානසිකත්වයෙන් දකින්න ඕනේ. සැබෑව මේ දකින්නේ අදාගත් එකක් නෙමෙයි. අපි එකක් නඩත්තු කරන්නේ නැහැ. ඇත්තටම මේ අනිත්‍යනේ. ඇත්තටම අනිත්‍යන ඒක දකින්නවා. අපි එකක් අදාගන්නේ මෙයා වයසට යනවා මෙයා වයස නැහැ එහෙම දකින්නේ මෙයා වයසට යනවා කියන එක අපි අදාගත් එක ඊට වඩා දැන් පොඩ්ඩක් වයසට ගිලා ඒක වෙච්ච එක ඒක ඇත්ත ඒ ඇත්ත විතරයි දකින්නේ මෙයා කවදරි කිරියත්ත කෙනෙක් වෙනවා මෙයා කවදරි කිය ඒක අවුරුදු 40කට පස්සේ වෙන එකක් දැන් අවුරුදු 50යිනේ 40යිනේ තව අවුරුදු 40ක් යන්න ඕනේ ඒක වෙන්න දැන් ඊට වඩා මෙයා වයසට ගියා මේක දැන් වෙච්ච එක ඒ මොහොතේ ඒ අනිත්‍ය දකින්නේ. ඒ මොහොතේ පවතින්නේ නැති එක දකින්නේ. ඒ මොහොතේ. මේක පුරුදු කරන්න ඕනේ. මේක පුරුදු කරන්න කිසිම දෙයකට සිත හැලෙන්නේ නැහැ. කිසිම දෙයකට ගැටෙන්නේ නැහැ. අද අපේ සහෝදර සංගයේ අපිට එක ටිකක් අමනාප වුණා. එම වුණා උදාහරණයකට අමනාප වුණා. මේ අමනාපකම පවතිනවද? එයා දන්නවනේ ලෝකෙ එකක්වත් පවතින්නේ නැහැ. එහෙනම් මේ අමනාපකමට මිතුරුකම වෙන්න පුළුවන්. ඇයි මේක පවතින්නේ? තරහා යන්නේ නැහැ යාඩයි. ඒට යාළුවෙක් වුණාම ඉතින් මම බැන්නොත් එම් මට මොන බලන්න බෑනේ. උන්වන්සේ බැන්නට කමක් නැහැ. උන්වන්සේ බකමූණේ කරලා දාගෙන ඇවිල්ලා කතා කරයි මන්ට. උන්වන්සේ බැන්නේ උන්වන්සේට ප්‍රශ්න තියෙන්නේ. ඒ ලැජ්ජාව දන්නේ උන්වන්සේට. මම බැන්නේ නැහනේ. මට එඩිටරව කතා කරන්න පුළුවන්. මට ප්‍රශ්නයක් නැහැ. මේ ලෝකේ අතුරුකම පවතින්නෙත් නැහැ. මිතුරුකම පවතින්නෙත් නැහැ. හොඳට එක පිඟානේ බත් කාපු කට්ටිය අතුරු වෙලා නැද්ද? නයි වෛරෙන් හිටපු කට්ටිය කසාද බැඳලා ඉන්නේ නැද්ද? හැමදාම බයින්න හැමදාම මේ නිඳා කරනවා. පස්සේ බලනකොට ඒගොල්ලෝ මේ යාළුව වෙලා. කොහොමද ඒක උනේ? ස්ථීර හතුරෙකුත් නැහැ මා පොළවේ. ස්ථීර මිත්‍රෙකුත් නැහැ මා පොළවේ. මේක දන්නේ අර අනිත්‍ය මෙනෙහි කරන භාවනා යෝගය. ආතම කතන්දරේ දන්නේ. උදේට රණ්ඩු ගා ගන්නවා. වැට ගිහලා එනකොට කෑම කල් අස්සන් දිනාවල ටී බලන දෙන්න වාඩිල. එළියෙන මිනිසුන් පිස්සුවක් මොකද්ද මේ මිනිසුන්ගේ චරිත කියලා. ඒ වගේ ඉන්නවා. උදේට වළම් පොලේ ගා ගන්නවා වැඩට යනකොට. දොරවල් කඩාගෙන එළියට එන්නේ වල්ලපු ගේ මනුස්සයලන අදනම් මරා ගන්නවා. දැන් වැඩහැරලා අවිල්ලක් මේගොල්ලෝ මරා ගන්නවා කියලා මිනිසු බයේ ඉන්නවා කට උත්තර දෙන්න වෙයි කියලා. රැට එනකොට බනිස් ගෙඩියක් හරි පාන් ගෙඩියක් හරි අරගෙන දෙන්න කාලා ටී බලබල ඉන්නවා. ඒ කට්ටිය බලන මොකද්ද වෙන්නේ මේක? ඉර පායනකොට ගා ගන්නවා ඉර බයිනකොට මිනිස්සු සමගි වෙනවා. පවතින්නේ වෛරය පවතින්නේ නැහැ, ద్వේෂය පවතින්නේ නැහැ, මිතුරුකම පවතින්නේ නැහැ, ධනිය පවතින්නේ නැහැ, තරුණකම පවතින්නේ නැහැ. මේ ලෝකෙ මොකවත් පවතින්නේ මේක ඇත්ත. මේ ඇත්ත මිනිස්සු පිළිගන්න කැමති නැහැ. ඇයි? මිනිස්සු කැමති නැහැ අනිත්‍ය වෙනවා දකින්න. මිනිස්සු කැමති නිට්ටිය දකින්න. ස්ථීරකම දකින්න. අපිට ඕනේ ඉදීම නවත්තන්න නම් අපි අර නැති එකක් මෙනේ කරන්නේ නැහැ, තියෙන එක මෙනේ කරනවා. ලෝකේ සත්‍යයක් තියෙනවා. මොකද්ද? මේ ලෝකෙ එකක්වත් ස්ථිර නැහැ. ස්ථිර නැති නිසා ඒක පවත්වන්න හැදුවොත් දුකට ගන්නවා. ඒකට කියන නඩත්තුව කියලා. දුකට ගන්නවා. ඒ නිසා ස්ථිර නැති කිසිම දෙයක් අපි පවත්වන්නේ නැහැ. අස්ථිර වෙන්න හරිනවා. අස්ථිර ලෝකේ මම තස්ථිරව ඉන්නවා. తాවකාලිකව ඉන්නවා. ඇයි එකක්වත් පවතින්නේ නැහැ. පවතින්නේ නැති නිසා මට මේව එපා. පවතින්නේ නැති නිසා මට මේක අයිති එපා. එකක්වත් ස්ථිර නැහැ පවතින්නේ නැහැ ඒ නිසා මේවා එකක්වත් මට අවශ්‍ය නැහැ ඔක්කොම අතරිනවා නිදාස් වෙනවා ඒ මොහොතට ඒ අවශ්‍යතාවයට න පරිභෝජනය කරලා අතරිනවා ඉමිකම් කියන්නේ නඩත්තු කරන්නේ අයිතිවාසිකම් කියන්නේ එහෙම කිව්වොත් යාට ඉපදෙන්න සිද්ධ වෙනවා මේක තමයි වඩන්න කිව්වේ මේක තමයි කමටහන අපි එකක් අදා ගන්න ස්වභාවිකම වෙනවා එක ඒක දිහා බලාගෙන ඉන්නවා 100 ඒකට නාම රූප හොයන්න අවශ්‍ය නැහැ කුටිය වල ඇතුලේ තියා මේ කුටිය ඇතුලේ තිනවා රාත් වෙන්නම අවශ්‍ය කමටන් ටික ඒ ලස්සන වර්ණ නිර්මාණ ඒ ඔක්කොම අපි දන්න කවදාද මේක නටමුන් වෙනවා කියලා දවසක් දවසක් පාසා පැය 24 24 ඒ ලස්සන කුටිය ලස්සන ලෙන වයසට යනවා ඉයේ තිබිච්ච පරිසරය අද නැ 1.1 කර්මයේ ගස් ලොකු වෙලා 1.0 කර්මයේ ගස්කම වෙනස් වෙලා ඒ කියන්නේ ඊයේ දැකපු රක්ෂිතය අද උදේ කුටියෙන් එළියටම නෑ ඒක වෙනස් වෙලා. එහෙනම් මේ ලෝකේ කිසිම දෙයක් පවතින්නේ නැහැ කියන එක කුටිය ඇරෙනකොටම යට තේරෙනවා. ඒක මෙනෙහි කරනවා. ඒක නිතර මේ අසකන දිව නාසයේ සමසිත කියන ආයතන වලට පුරුදු කරනවා. පුරුදු කරනවා. මම ක්‍රමානුකූලව ජීර්ණය වෙනවා. මම ක්‍රමානුකූලව දිරාපත් වෙනවා, වයසට යනවා. මේ සම මේ කය මේ ශක්තිය ක්‍රමානුකූලව ෂේ වෙනවා. මේක නිතර මෙනෙහි කරනවා. අනිත්‍ය භාවනාව මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කිරීම නිසා යාගේ කය නඩත්තු කරන්න යාට බලාපොරොත්තු නැහැ. මේක රකගන්න යාට කිසිම අවශ්‍යතාවයක් නැයි මේක දිරාපත් తీගෙන යනවා. මේක මරණයට යනවා. මරණය බලා ගමන් කරනවා. උතුර බලා පිටත් වෙනවා. දකුණ බලා පිටත් වෙනවා කියන්නේ මෙයා මරණය බලා පිටත් වෙනවා. මරණය බලා පිටත් වෙනවා. මරණය කියන දිශාවට ගමන් කරනවා. ඒක මෙනෙහි වෙන තාපසයට පලිගන්න දෙයක් නැහැ ලෝකෙ. ඇයි මරණය බලා මම පිටත් වෙලා ඉන්නේ? මරණයේ දිශාවට ගමන් කරන මම කාගෙන් පලිගන්නද? ඒ මරණ මොහොතේ මේක විඳවන්න එපායි. එයා පලිගන්නේ නැහැ ලෝකෙ කාගෙවත්. එයාට අමනාප වෙන්න දෙයක් නැහැ. ඇයි මරණය බලා යන මම මොකටද අමනාප වෙන්නේ? මැරෙන්න යන මම. අපි හැමෝම හිතාගෙන ඉන්නවා මේ ජීවත් වෙනවා කියලා. මේ ලෝකේ කිසිම කෙනෙක් ජීවත් වෙන්නේ නැහැ. මේ මිනිස්සු දන්නේ නැහැ ඒක. ඉපදෙනකොටම එයාට මරණය තීරණය වෙලා ඉවරයි. මරණය තීරණය වෙලා මරණය වෙනුවෙන් මේ රැඳිලා ඉන්නේ. මරණ මොහොත දක්වා මරණ දිනේ දක්වා ඒගොල්ලෝ රැඳිලා ඉන්නවා. ඒගොල්ලෝ ඉතාලි ඉන්නවා. මේක ජීවත් වෙන මේක සතුට ඉන්නකම් කාලා බීලා ඉන්න ඕනේ. එහෙම කාපු කෙනෙකුත් නැහැ. එහෙම බීපු කෙනෙකුත් නැහැ. තමන්ගේ මොහොත එනකම් මරණය එනකම් ඒගොල්ලෝ රැඳිලා ඉන්නවා. ඒ වෙනුවෙන් බලාගෙන ඉන්නවා. අර ෆ්ලයිට් එක එනකම් මිනිස්සු බලාගෙන ඉන්න, බස් එක එනකම්, ඕල්ට් එක එන්නේ. ඒ වගේ මරණය එනකම් මේ මිනිස්සු බලාගෙන ඉන්නවා. මග බලාගෙන ඉන්නවා. කොයි මොහොතේ දන්නේ ඒක එන්නේ කියලා. හැබැයි ඒගොල්ලෝ ඉතාලි ඉන්න ඒගොල්ලෝ ජීවත් වෙනවායි කියලා. ඉපදෙන හැමෝටම අප් ඇන්ඩ් ඩවුන් ටිකට් එකක් අම්බෙලා තිනවා. පැමිණීමේ ටිකට් එක සහ පිටත් යාමේ ටිකට් එක. ඒක මිනිස්සු දන්නේ. මිනිස්සු හිතන්නේ නේ වන් වේ එකෙන් ඇවිල්ලා තින නෑ. අප් ඇන්ඩ් ඩවුන් අම්බෙලා තින ටිකට් එක. ආපහු යන්න ඕනේ. ඒක යම් කිසි කෙනෙක් ස්ථීර වශයෙන්ම ප්‍රත්‍යක්ෂ කළොත් මේ ලෝකේ කිසිම තැනක යා වස්තුව අදන්නේ නෑ. ඉඩම් අදන්නේ නෑ. ගෙවල් අද. එයා දන්නවා මේ රිටර්න් ටිකට් එක අතේ තිනකොට හායි මොකටද මේක හදන්නේ? මං තාවකාලිකව මේ ඉන්නේ. මම මේ මාපොළව ඉන්නේ තාවකාලික. මේ භවය මට තාවකාලිකයි. තාවකාලික කොතන හරි හටවගෙන ඉන්න අය. පොල් අතු දෙක කටවල යට රෙංගලෙ නැයි තාවකාලික රිටර්න් ටිකට් එක අතේ තියෙනවා. කොයි වෙලාවරි වෙලාව ආපු ගම යන්න ඕනේ. තාවකාලිකයි. තාවකාලික ලෝකයේ තුල ඒ අනිත්‍ය ලෝකයේ තුල ස්ථිර කිසිම දෙයක් එයා ගොඩ නගන්නේ නැහැ. ඕන් දක්ෂ තාපසයා. අපි ස්ථිරව හදනවායි කියලා කියන්නේම එයා අනිත්‍ය මෙනෙහි කරන්නේ නැහැ. එයා අනිත්‍ය දන්නේ නැහැ. අනිත්‍ය දන්නේ වාහන අරගෙන බෑන් බැලන්ස් හදලා ලස්සන්ට වත්කම් හදලා ඉඩම් හදලා කුඹුරු හදලා මොකද කිව්වාම මේ ජීවත් වෙන්න දරුවන්ට කවුද දන්නේ යට එහෙම සාතිකයක්ද නවුරුදු 25ක් ඉන්නවයි කියලා. උස්ම ටික ටක් ගාලා ගිය ඕම ඉරවුණු ඉවරයි ඉවරයි. ඒතකොට මේ ගෙවල් දොරවල් ඒ බෑන් බැලන්ස් එම කාටද දන්නේ දෙන්නේ? එට උදේ ඉර උදා වෙන එක අපට ස්ථීර නැත්තම් අපි මොකටද ස්ථිර නැති ලෝකයේ තුල පැවත්මක් හදන්නේ? අනිත්‍ය ලෝකයේ තුල ඇයි නිත්‍යයක් අපි හොයන්නේ? මෙන්න මේ දෘෂ්ටිය නිසා තමයි මිනිස්සු ඉපදෙන්නේ. මේ දෘෂ්ටියයි කඩන්නේ. මේ භාවනාව තුල ඒ කමටහන් තුනේ මේ දෘෂ්ටිය කඩන්නේ අපි. අද තියෙන දෙයට නැති වෙන්න පුළුවන්. අද ඉන්න කට්ටිය එට නැති වෙන්න පුළුවන්. අද ිතවත්කම් එට අමනාප වෙන්න පුළුවන්. අද මිතුරුකම් එට අතුරුකම් වෙන්න පුළුවන්. අද හැත එට සමහරට නැත. අද අපේ එට අනුන්ගේ වෙන්න පුළුවන්. මේක දන්න කෙනා කිසිම දෙයකට කම්පා වෙන්නේ නැහැ. මොනවටද කම්පා වෙන්නේ නැත්තේ? අටලෝදාමට කම්පා වෙන්නේ නැහැ. අටලෝදාම එයාට සාමාන්‍ය දෙයක් විදිහට පේනවා. ඇයි එකක්වත් පවතින්නේ? අද බණින කටියට ප්‍රශංසා කරන්නේ නැද්ද? අද ප්‍රශංසා කරන කටියට බණින් නැද්ද? විය හැකි. එකක්වත් පවතින්නේ නැහැ ලෝක ස්ථිර වශයෙන්. ඒ නිසා එයා ප්‍රශංසාවට වටිනාකම දෙන්නෙත් නැහැ. නින්දාවට වටිනාකම දෙන්නෙත් නැහැ. ඒ මිනිසුන් හොඳ කෙරුවොත් ප්‍රශංසා කරනවා. වත්කම් තියාගෙන මේ මිනිසුන්ට කිසිම දෙයක් උදව් කරේ නැත්නම් කිසිම මොහොතක ඒගොල්ලන්ට කිසිම පීඩාවක් නැත්නම් ඊට පස්සේ මිනිස්සු බයිනවා. මෙච්චර තියෙන බලන්නකෝ ඉඳුල් අතින්වත් කපුටෙක් කෙලවන්නේ අර බත්තටේ ගැලවිලා යයි කියලා. මේ තරම් ලෝභයෙන් මෙයාගේ සල්ලි නම් කූඹියා තමයි කන්නේ කියලා මිනිස්සු බයිනවා. උදව් කෙරුවා මිනිස්සු ප්‍රශංස අනේ මේ මිනිස්සයා රත්තරන් වගේ මිනිසෙක්. අරි අනුකම්පා මිනිසෙක් කියලා හැමතැනම ප්‍රශංසා කරනවා. නින්දාවයි ප්‍රශංසාවයි කියන එක ලෝකයේ ස්ථිර වශයෙන් පවතින නැති එකක්. ඒක කාලෝචිතයි. ඒක ඒ අවස්ථාවටම වෙනස් වෙනවා. මේ ධර්මතාවය දන්න කෙනා ඒකට කම්පා වෙන්නේ. එයා දන්නවා අද බණින කට්ටියට ප්‍රශංසා කළයි. අද ප්‍රශංසා කරන කට්ටිය සමහරට ඊළඟ දවසේ මට පළු යන්න බණින්නත් ඉඩ. අද මං වෙනුවෙන් පණ දෙන්න ඉන්න කට්ටිය එත මගේ අතුරු වෙන්න පුළුවන්. මාව මරන්න තරම් මට විරුද්ධ වෙන්න පුළුවන්. හතුරු වෙලා ඉන්න කට්ටිය මොනාර හේතුවක් නිසා කතා බහ කරලා ඉතවත් වෙලා සමහරට මට පණ දෙන මිතුරු වෙන්නත් පුළුවන්. මේ ලෝකෙ එකක්වත් පවතින්නේ නැහැ. ස්ථිර වශයෙන් කිසිම දෙයක් නැහැ. ඊයේ අපි හිටපු තැන හද ඉන්නවද? ඔව් ඉන්නවා. ඇයි ඊයේත් අපිටිය රස්සිතේ අදත් රස්සිතේ නැහැ. මමානේ මේ රස්සිතේ ගැන නෙමෙයි. ඊයේ මේ විශ්ව තරලේ අපේ පෘථිවිය තිබිච්ච තැන. අද අපි ඉන්නවද නැහැ. සතපු ලක්ෂ ගණක් අපි ගිහිල්ලා. පැයට 1000 ගණක වේගයකින් භ්‍රමණය වෙනවා. ලක්ෂ ගණක වේගයෙන් මේක යනවා. ඊ අපිට දිසාව හදේට දිසාව එක බලවම අපිට කට උත්තර අපිට දිසාව හොයන්නවත් බෑ. සතපුන් ගාන මනගන්නවත් බෑ. ඒ මනින කොටක් මේක යනවා. පෘථිවිය මේ විශ්වය තුල තියෙන තැන තියෙන්නේ. ඉර තියෙන තැන තියෙන්නේ. මේ ගාලෝක මණ්ඩලයේම මේ 31 තලෙම ගමන් කරනවා. ගලාගෙන යනවා. හැම එකක්ම භ්‍රමණය වෙනවා. බ්‍රහ්මණය වෙන නිසා න්‍යාස්ටියට හැදෙනවා. ඒ නිසා මේ ඔක්කොම සේ වෙනවා. ස්ථිර වශයෙන් කිසිම දෙයක් පවතින්නේ නැහැ. ජාතියත් දුකයි, ජරාවත් දුකයි. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ මෙන්න මේ ධර්මතාවය තථාගතයන් වහන්සේ තේරුම් ගත්ත නිසා. හැම මොහොතක්ම අපට දුකක්. හැම මොහොතක්ම අපට දුකක්. රාතන් වහන්සේලා රාත් වෙච්ච ගමන් පිරිනිවන් පෑමට එච්චර කැමැති මොකද හේතුව? මේක තමයි හේතුව. මේ මේ මේක තුල ගත කරන හැම මොහොතක්ම අපට දුකයි. දැන් අපි සතුටින් ඉන්නේ නැහැ. ඇයි මේ සංස්කාරත් එක්ක ගනුදෙනු කරන හැම මොහොතෙම අපට දුකයි? ඇයෙන එක දුකයි. පේන එක දුකයි. විවේක ගන්න එකක් දුකයි. වැඩ කරන එකක් දුකයි. ඉටගෙන ඉන්න එක දුකයි, අවදිින එක දුකයි, සතපෙන එක දුකයි, වත්කම් තිබුණාමත් දුකයි, වත්කම් නැතුව දුප්පත් වුණාමත් දුකයි, බඩගින්නත් දුකයි, ආහාර ගන්න එකත් දුකයි, බඩගිනි නිවන එකත් දුකයි. මේ අභ්‍යන්තරේ හැමතැනම තියෙන දුකක්. ඇයි අනිත්‍ය ලෝකයේ තුල අනිත්‍ය ස්වභාවය තුල කිසිම දෙයක් ස්ථිර වශයෙන් පවතින්නේ නැත්තම් ඒ ස්ථිර නැහැ කියන එක තුල පටගන්නෙම දුකක්. සබ්බේ සංඛාරා දුක්ඛ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මේක තමයි නිරෝධයට වඩන්න තියෙන්නේ. මේක තමයි ප්‍රත්‍යක්ෂ කරන්න තියෙන්නේ. ඒ කාලේ අපි හැමදේම ස්ථිරයි කියලා දැක්කා. අපි මැරෙන්නේ නැහැ කියලා අපට තේරුණා. මේ ලෝකේ හැමදේම සපවත් වෙන්න ඕනේ, පෝසත් වෙන්න ඕනේ, හොඳට වත්කම් තියෙන සපවත් ජීවත් වෙන්න ඕනේ, හොඳට ඉන්න ඕනේ, අනිත් අයට සාපේක්ෂව පේන්න හොඳට ඉන්න ඕනේ, ගැඹිරව ජීවත් වෙන්න ඕනේ කියලා අපට එමක තිබුණා. ඒ නිසා අපි ගොඩාක් මාන්සි වුණා. ඒ පරිසරය හදන්න, ඒකින ජීවන රටාව හදන්න, ඒකින ඒකින මේ தත්ත්වයට පත් වෙන අපි ගොඩාක් වේසුණා. පස්සේ තමයි අපට තේරුනේ මේ කෝටි 500 දා තියෙන මිනිස්සුත් මැරුණානේ. ගුවන් යාන අයිති කරපු කට්ටියත් මැරුණානේ. එහෙනම් දසමායෝධියොත් මැරිලානේ. එහෙනම් මමත් මැරෙනවානේ. ඒක තේරුනේ කවදද? අපේ කට්ටිය මැරෙන්න ඕනේ. ගොඩාක් දෙමව්පියන්ට තේරෙන්නේ දරුවෙක් මැරෙනකොට. ගොඩක් දරුවන්ට තේරෙන්නේ යාට ගොඩක් ිතවත්ම කෙනෙක් මැරෙනකොට අනේ එතකොට මේ ගමන මටත් යන්න වෙනවනේ මමත් මැරෙන. එතකොට මේ මොකද්ද මේ කරන්නේ නා? අත්තිවරම දාන. එතකොට මැරුණාම එතකොට අත්තිවරම කවුද දන්නේ ගොඩ නගන්නේ? එතකොට ගොඩ නගපු එක කවුද දන්නේ ඉන්නේ? එතකොට සල්ලි කවුද දන්නේ අස්සම් කරලා ගන්නේ? මම නැහනේ. එතකොට තමන්ගේ කෙනෙක් නැති වුණාම තමයි යාට ලෝකයේ තේරෙන්නේ එහෙනම් මේ බොරුවක් මේ කරන්නේ. හැමතැනම තියෙන බොරුව. හැමතැනම මිනිස්සු මේ බොරුව නඩත්තු කරන්නේ. කසාදේ කියන්නේ බොරුවක්, දරුවෝ කියන්නේ බොරුවක්, ගෙවල් දොරවල් සම්පත් කියන්නේ බොරුවක්, යාළුව කියන්නේ බොරුවක්. සැප කියන්නේ බොරුවක්. මේ බොරු ටික මිනිස්සු නඩත්තු කරනවා. ලස්සනට මිනිස්සු හැඳගෙන යනවා. එකපාරට මට පොඩි කාලේ ඉනාවක් ගියා. සීයා ඉමීන්සරේ මගේ කණෙන් ඇල්ලුවා ටිකක්. එහෙම ඉනා වෙන්න හොඳ නැහැ මිනිස්සු යනකොට පාරේ. ටිකක් දුර ගිහිල්ලා මගෙන් අහනවා ඇයි පුතා ඉනා උනේ? මං කියන්නේ මිනිස්සු හරි කැතයි නේද සීයේ කියලා. හා කැතයි? පුතේ යානිකම් බෝනිකාවගේ ලස්සන හිටියානේ. මං කියා කැතයි සීයේ. ඇයි පුතා එම කියන්නේ? පිමට පාත් වෙලා ඉමීන්සරේ මගෙන් අහනවා. මං කියන්නේ සීයේ එයා ලස්සනයි නන් පාඩුවේ යන්න එපාය. එයා ඉපදිනකොට තිබිච්ච කයින් මෙච්චර පාට කරලා පවුඩර් ගාලා මේතර ඇඩ කරලා යන්නේ එයා කැතයි කියලා එයාට තේරෙනවනේ. ඒකනේ එයා ලස්සන වෙන්නේ. එයා ඒ ලස්සන ගන්නෙ එයා කැත බව එයාට තේරෙන නිසානේ. පුතේ මට මේක තේරුන්නේ නැහැ. මං කිය මිනිස්සු කැතයි. ඒ මිනිසුන් දන්නේ කැත බව. ඒ නිසා තමයි මෙච්චර වියදම් කරලා ඒව වෙනස් කරන්නේ. ඒ මිනිසුන්ගේ මූණ කැතයි. ඒ මිනිසුන්ගේ තොල්පොටවල් කැතයි. ඒ මිනිසුන්ගේ කොණ්ඩේ කැතයි. ඒ මිනිසුන්ගේ කය කැතයි. ඒ කැත තමයි මේ ඔක්කොම මේකප් කරලා ලස්සන ටික වෙනස් කරගෙන යන්නේ. ලෝකේ වැඩිපුරම ඉන්නේ ලස්සන මිනිසුන් වඩා කැත මිනිස්සු. ඊට පස්සේ සීයයි මිනිසරේ කන අත ගන්න පුතේ මගේ වරදක් උනා. මං කව කමන්නේ. කමන්නේ. ඒ ස්වභාවය ලෝකේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ මිනිස්සු දන්නවා ඒගොල්ල කැතයි කියලා. ඒකයි එළියට එනකොට රුපියල් 25000ක් විතර මේ කිරිම් ජාති යනවා. ඒ මිනිස්සු දන්නවා ඒගොල්ල ගඳයි කියලා. ඒක තමයි සිංගප්පූරුවෙන් සෙන්ටර් අරගෙන ගන්නෙ. Taman ගඳයි කියලා මිනිස්සු දන්නවා. කැතයි කියලා දන්නවා. ඒ හින්දා තමයි මෙච්චර වෙහෙසෙන්නේ. ඒක නඩත්තු කරන්න. ඒ අනිත්‍ය ඒගොල්ල නිට්ටිය කරන්න හදනවා. ඒ නොපවත්ම පැවත්ම කරන්න හදනවා. උන්ද ලස්සන කෙනෙක් කවදරි බාගෙට අඳිනවද කියලා බලන්න. නෑ. කැත කට්ටිය තම බාගෙට අඳින්නේ. ඇයි? කැත කට්ටිය බාගෙට අඳලා ඒකෙන් රාගෙන් අර මිනිසුන්ගේ ඒ ආකර්ෂණය ගන්න හදනවා. අවදානම ගන්න හදනවා. එතකොට එයා දන්නවා එයා කැතයි කියලා. එතකොට එයා මනසේ ගිත දිනන්න මොකද්ද කරන්නේ? ලස්සන නෑනේ. විලි හැරලා බාගෙට අඳලා රාගෙන් ගහනවා අර මිනිස්යාට. රාගය ඇති වෙච්ච මිනිස්යෙකුට ලස්සන පේන්නේ නෑ. කිරියම්මා වුණත් එයාට ලස්සනට පේනවා. කොහොමද තාක්ෂණේ? කොටට ඇඳාම අර මනුස්සයර මෙලෝ කල්පනාවක් නැහැ. බයිසිකලේ පැදගෙන ගිහලා ලයිට් කණුව අපන. ලයිට් කණුවට වදිනකන් ඒ මනුස්සයා දන්නේ මේ ලයිට් කණුවට තමයි මේ බයිසිකලේ යන්නේ කියලා. වැදුනම පෙරලා තමයි ලයිට් කණුව අපුණයි කියලා. එහෙම වෙලා තිනා මිනිසුන්ට. එයාගේ තින අඩුව එයා වෙන පැත්තකින් පෙන්නන්නේ. රාගය ඇති වුණාම මනුස්සයර කැත ලස්සන මොකවත් පේන්නේ නැහැ. ඒ මනුස්සයරනේ සංසිඳවන්න. එතකොට මිනිස්සු හම්බෙනවා. පෙම්වතුන් හම්බෙනවා කතාද වෙනවා. කොහොමද ඒගොල්ලන්ගේ ක්‍රමවේදය? ලස්සන මිනිස්සු කවදාවත් බාගෙට අඳින්නේ නැහැ. බාගෙට අඳින මිනිස්සු කවුරුද ලස්සන නැහැ. මේගොල්ලෝ ගහන්නේ රාගෙන් ගහනවා අර මනුස්සයාගේ රාගෙට. ලොකු දෙකේ දෙකේ පොල්ලකින් ගැවුවා. ඒ මනුස්සර ඔළුව කුරුවල් වෙලා. පාංගෙන්ද කඩේ යන්නේ. ඒ මනුස්සයා පාංගෙන්නේ නැහැ. ඒ මනුස්සර අමතකලා ආයේ ගෙදර යනවා. ගෙදර ගියාම ආනෝ කො මනුස්සය පාංගෙදී පොඩ්ඩක් ඉන්න කියලා ආපහු යන මනුස්සයයි. මේ මනුස්සයාගේ ඔළුව මේ කුරුවල් වෙලා. මිනිසු එහෙම රාගෙන් ගානවා, ලෝභෙන් ගානවා. කඩවල වලට පාරවලට ගිහිල්ලා බලන්න. ලස්සන ලස්සන ඔක්කොම ඉල්ලනවා. ඇයි මේ මනුස්සයා රවුව වදින්න ඇතුලේ තියන්න බැරිද? මෙච්චර වටිනා බඩුමුට ඇයි ඉල්ලන්නේ? ඒක දැක්කම මේ මනුස්සයට යන්න බෑ. කාන්දම වාගේ ඒක ගන්න. ලෝභෙන් ගාන්නේ. ලෝභය කියන්නේ දෙකේ දෙකේ පොල්ලෙන් ගානවා අර මනුස්සයාට. ජීවත් වෙන මාසික වේදමට පඩිය අරන් ගිහලා අර මනුස්සයාට දෙනවා. ඒව ඇත්තටම කඩේ ඇතුල ලස්සනට පැක් කරලා වාලා තියන්න පුළුවන්නේ. පරිසම එහෙම තියන්නේ. එළියෙන් එල්ලන ඔක්කොම ටික එල්ලුවාම අර මනසට යන්න විදියක් නැහැ. එතකොට දකින දකින ඔක්කොම ටික අරන් අරන් ගෙදර ගියාම ගෙදර ගිල වළං වලින් ගුටි කන මේ මනුස්සයයි මාසෙට ජීවත් වෙන්න තියෙන සල්ලි ටික ඔක්කොම පොළොට දීලා ආවිල්ලා මේ මනුස්සයා. අනවශ්‍ය බඩමුට්ටු අරන් ආවිල්ලා. ඉතින් ගෙදර ප්‍රශ්න. ව්‍යාපාරිකයෝ ලෝභෙන් ගන්නවා. කාන්තාවරු රාගෙන් ගන්නවා. අපි බලාපොරොත්තු වෙන ලෝකේ අපිට ලැබෙන්න තියෙනකොට ද්වේෂයෙන් අපට ගන්නවා. එතකොට අපි මොකද්ද කරන්නේ මේ ලෝකෙ ඉපදිලා හැමදාම ගුටි කනවා. පාරට බැස්ස වෙලේ ඉඳලා රාගෙන් ගන්නවා මිනිස්සු, ලෝභෙන් ගන්නවා, ద్వේෂෙන් ගන්නවා. ලෝභ දේශ මොහ රාගවලින් අපි ගුටි කනවා. අපි ඒක දන්නේ නැහැ. අපි ඒක තේරුම් ගන්නෙත් නැහැ. අපිට හිතෙන්නේ බලන්න මේ මිනිස්සු මේ ඉන්නවා. ලස්සන බඩු මුට්ටුද මේක සේල් එකක් දාලා. මේ බලන්නක මේ තොග අවසන් කිරීමේ සේල් එකක්. මේක අඩු ගන්නට දෙනවා. දැන් මේක ජනවාරි මාසේ මේක අඩුවට ගන්න පුළුවන්. එහෙම එකක් අපි දන්නේ මේ මිනිස්සු ලෝභෙන් ගන්නවයි කියලා. විකුණන්න බැරි එක සේල් දාන්නේ. හොඳට විකුණන එකක් එල්ලන්න කියනකො 125 40ක් ඩිස්කවුන්ට් කළා. ඒ මෙල්ලන්නේ නැහැ. අවුරුදු දෙක තුනක් තියලා තියලා විකුණන්නම බෑ. මේ මනුස්සයා දැන් වල දාන්න වෙලා තින්නේ. 150ක් මිල අඩු කළා කිව්වම අර කුණු ගඩොල් ටික අරන් ගිහලා අපි ගෙදර තියා ගන්නවා. බලන්න කොච්චර බොළඳද කියලා. අපේ දුර්වලකම. ඒව එකක්වත් අපිට තේරෙන්නේ නැහනේ. අනිත්‍ය දන්න භාවනා යෝගියාට විතරයි ඕක තේරෙන්නේ. බඩමුට්ටු දැක්කාම ඕ මේ මිනිස්සු ලෝභෙන් ගන්නවා. ඕ මේ මිනිස්සු රාගෙන් ගන්නවා. ඕ මේ මිනිස්සු ද්වේෂෙන් ගන්නවා. මේගොල්ලෝ මෝහෙන් ගන්නෙ. මෝහෙන් ගන්නෙ. එකක් ගත්තාම එකක් ප්‍රී කියලා කියනවා. සිම් එකක් ගත්තාම එකක් ප්‍රීලු. ඒතර එකක් කීයද කියම 200යි. බලනකොට එකක් 100යි. එතකොට එකක් 200ද ගත්තාම අරකට 200 දීලානේ. දැන් දෙකක් ගත්තාම ෆෝන්නේ පුතේ මනසයා ගන්න තවත් 10000ක වීදමක් තියෙනවානේ. දෙකෙම රින් වෙන්න ගත්තාම මේ මනුස්සයාට වෙනම මනුස්සයෙක් පඩියට තියන්න එපාය. ඒකට ආන්සර් කරන්න. කොහොමද එකක් ගත්තාම එකක් ප්‍රී නෙමේ. එකක් ගත්තාම තමයි මේ මනුස්සයාට පිස්සු හැදෙන්නේ. එකක් ගත්තාම එකක් ප්‍රී අර ප්‍රී එකෙන් පිස්සු හැදෙන්නේ මේ මනුස්සයාට. ඇයි ඒ දෙකටම රීලෝඩ් කරන්න එපාය. ඒ දෙකම නඩත්තු කරන්න එපාය. ෆෝන් දෙකක් සාක්කු දෙකේ තියානින්න එපාය. බලන්න. ඒ මොහෙන් ගන්න මොහෙන් ඒව කරන්නේ. එතකොට මේ ලෝකේ ලෝභ දේශ මොහ රාග වෛර වලින් අපේ භවය ඒගොල්ල නිර්මාණය කරනවා අපට පාර දෙනවා. ඒ මායයන්ගෙන් අපි නිතර පාර කරනවා. නැවත නැවත ඉපදෙන්න අපි සංස්කාර හදනවා. ඒක අපිට තේරෙන්නේ නැයි අනිත්‍ය අපි දැක්කේ නැහැ. මේ කතන්දරය අපට වැටහුන්නේ නැහැ. ඒ නිසාම නිත්‍යයි කියලා ඒව අරගෙන අපිත් ඒකත් එක්ක සතුටු වුණා. පස්සේ කාලයක් යනකොට තේරෙන ඒවා පරණ වෙනවනේ, කැඩෙනවනේ, දිරාපත් වෙනවනේ, පවතින්නේ නැහනේ. මේව නඩත්තු කරන්න වරි වේසක් දැනෙනවානේ. එතකොට යට තේරෙන මෙතන මොකද්ද සංගවිච් එකක් තියෙනවා. එතකොට තමයි යට තේරෙන්නේ මේ ලෝකේ භෞතික දේවල් ඔක්කොම දිරාපත් වෙලා ජීර්ණේ වෙලා යනවා. මිනිස්සු වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මරණයටපත් වෙනවා. මේ කතන්දරේ පස්සේ තේරුනේ. එහෙනම් එයාට කුසගින්නට බත්තිකකුත් විලිවා ගන්න රෙදි කෑල්ලකුත් ඉන්න පොඩි බාලකුත් තිබුණාම එයා සැනසෙනවා. සෑයමට පස්සේ එයාට ප්‍රශ්න එකක්වත් නැහැ. ඇයි? උත්තර හොයන්නේ නැහැ එයා. උත්තර හොයන්න හොයන්න ප්‍රශ්න ගොඩ ගැහෙනවා. අද මිනිසුන්ට ප්‍රශ්න ඇවිල්ලා තිනේ ඇයි? උත්තර හොයන්න ගින්. ලෝකේ කවුරු ප්‍රශ්න හොයන්නේ නැහැ. උත්තර හොයනවා. මේකට උත්තරේ මොකද? හොයනකොට ප්‍රශ්න එනවා එයාලඟට. මිනිස්සු ගොඩාක් පොට වරද්දපු තැන උත්තර හොයන්න ගියා. මේ දේවල් වලට මොනවද දන්නේ උත්තර තියෙන්නේ. උත්තර හොයන්න ගියාම තමයි මේ මනුස්සයාට රට පැටලෙන්නේ. ලස්සකනම් ප්‍රශ්න මොන ගේනවා මේ මනස. ඊට පස්සේ ඒවත් එක්ක තමයි ජීවිතය ගත කරන්න වෙන්නේ. තාපසයා කවදාවත් උත්තර හොයන්නේ නැහැ. ඇයි? උත්තර අවශ්‍ය නැහැ. ප්‍රශ්න නැහැ යාට. ප්‍රශ්න නැති එකම මනුස්සයා තමයි තාපසයා. බුදුන් සරණ යන ඒ ශ්‍රාවකයා. යාට ප්‍රශ්න නැහැ. ඇයි සිව්පසෙන් සංසිඳෙනවා යා? මේ අනිත්‍ය ධර්මතාවය හරියට වැඩුවේ නැත්තම් මේ දිราපත් වෙන භෞතික ලෝකයේ දැක්කේ නැත්තම් වයසට ගිහිලා මරණයටපත් වෙන ලෙඩ වෙන මේ සතරමා නිමිති ජීවින්ගෙන් හරියට දැක්කේ නැත්තම් යට කවදාවත් නිවන් දකින්න බෑ. තුන්තරා බෝධියකින් රාත් බෝධිය පැතුවත් පච්චේක බුද්ධ බෝධිය පැතුවත් සම්මා සම්බුද්ධ බෝධිය පැතුවත් ඒ තුන්තරා බෝධිසත්වරු හැම කෙනාම ඒ පාරමී පිරෙනකම් මේ අනිත්‍ය ධර්මතාවය දකින්න ඕනේ. මේ සතරමා නිමිති දකින්න ඕනේ. නිස්පාදනය කරනකොට අලුත් ඒක ගත්තාම ඒක පරණයි. පාවිච්චි කරපු එකක්. ෆෝන් එකක් අදාහරගෙන එට ගියත් පාවිච්චි කරව ගන්න තමයි ගන්නෙ. අලුත් එකට ගන්නෙ නෑ. ගරන් ඉවරනේ. එක බටන් එකට මේ මත තිබ්බාම ඒක පාවිච්චි කළා. හැබැයි එයා 500 දෙනෙකුට පෙන්නලා තිනවා මේක අරන් ඔබලා. ඒක පාවිච්චි කළා නෑ. කොහොමද ඒ නීතිය? අපි අතට අරගෙන ගිහලා පහුවෙන්ද දුනම් පාවිච්චි කරපු එක මේ දැන් ඒ අලුත් ගන්නට ගන්නෑ. පාවිච්චි කළා. ඒතර මේ මනුස්සයා පැකින් එකෙන් අරන් පෙන්නකොට පාවිච්චි වුනේ නැද්ද? එහෙම තමයි මෝහය අදලා තින්නේ. එහෙම තමයි මුලාව තින්නේ. අලුත් එක පරණ වුණා. පරණ එක රෙපෙයර් වුණා. පස්සේ එක පාවිච්චියෙන් අයින් වුණා. සතරමා නිමිති. ෆෝන් එක කියනවනේ කතන්දරේ. මේ සතරමා නිමිති. නිස්පාදන හැම එකක්ම පාවිච්චි වෙනවා. පාවිච්චි වෙන ඒවා පරණ වෙනවා. පරණ වෙන ඒවා කැඩෙනවා. කැඩුනාම භාවිතෙන් අයින් වෙනවා. ඉපදෙනවා. ඉපදෙන මනුස්සයා වයසට යනවා. වයසට යන මනුස්සයා ලෙඩ වෙනවා. ලෙඩ වෙන මනුස්සයා උත්පල වෙනවා. උත්පල වෙන මනුස්සයා මරණයටපත් වෙනවා. දෙකම එකම සමීකරණේ තියෙන්නේ. හැම බෝධිසත්වයෙක්ම මේ සමීකරණය දකින්න ඕනේ. මේ සතරමා නිමිති දකින්න ඕනේ එයාගේ ජීවිතය තුළින්. එයා වාසය කරන ප්‍රදේශය තුළින් ඒ නාම රූප තුළින් එයා දකින්න ඕනේ. එහෙම දැක්කොත් විතරයි එයාගේ පාරමිතා හරියට වැඩෙන්නේ. නැත්තම් අර රාගෙන් ගානකොට එයා ගුටි කනවා. ලෝභයෙන් ගානකොට ගුටි කනවා. ඇයි? එයා ඒක දැක්කේ නැහැ. ඒක දැකපු තාපසයට අයල කරන ස්වාමීන් වහන්සේ ඩොලර් ටිකක් තියෙනවා. ආ ඒක කරේ එල්ලා ගන්න. ගියා පාඩුවේ. පාඩුවේ ගියා. කෙනෙක් එනවා මේ බාගෙට ඇඳගෙන. කමන්නේ රෙදි නැතුව හරි දාන ටික දෙන්න බඩගිනි. ඉල්ලගත්ත එයාගේ පාඩුවේ ගියා. එයාට ප්‍රශ්නයක් නැහැ. ඇයි? කොච්චර ඒ රාග ద్వේස මොහ වෛරවලින් ගැව්වට එයා ගුටි කන්නේ නැහැ. එයා මේ අනිත්‍ය ධර්මතාවය දකින්න කෙනෙක්. ඇලීමෙන් ගැටීමෙන් තොරව ජීවත් වෙන කෙනෙක්. තාපසේ වුණ ඕම ජීවත් වෙන අපිට මේ ලෝකේ හදන්න අවශ්‍ය නැහැ. මම පැවිදි වුණේ මාව හදා ගන්න. මගේ අඩුපාඩු නිසානේ මම ඉපදුනේ. අනුන්ගේ අඩුපාඩු වලට නෙමෙයි මම ඉපදුනේ. මගේ අඩුපාඩු වලට. එහෙනම් මගේ අඩුපාඩු හදන්නයි මම පැවිදි වුණේ. එහෙනම් ලෝකේ මම හදන්නේ නැහැ. මාව හදනවා මම. මාවයි හදන්නේ. එතන ඉන්න ඕනේ තාපසයා. හැම මොහොතක් තුළම හැම අවස්ථාවක් තුළම ඒ සතර ඉරියව්ව තුළම එයා ජීවත් වෙන පරිසරය තුළ කුටිය තුළ ඒ රස්සිතිය තුළ ඒ අනිත්‍ය වෙන ස්වභාවය දකිනවා. උදේ ලස්සන ඉර පායලා තිනවා. හරි සිසිල් කිසිම රස්නයක් නැහැ. දවල් වෙනකොට තැම්බෙනවා. අරක නැතුව ගියා අනිත්‍ය වුණා. අවස් වෙනකොට කරවල වෙනවා. අර දවල් තිබිච්ච එළිය අනිත්‍ය වුණා. රෑ වුණාම සම්පූර්ණ කරවල තਿੱත්ත කල මොකවත් පේන්නේ නැහැ. අනිත්‍ය වුණා. ඉර පායනකොට ඉර කියනවනේ මම ඉර පායනව නෙමෙයි මම පායන්නෙම බයින්ද බලාගෙන. ඉර උදා වෙන්නෙම බයින්ද බලාගෙන. ඒක ඉර පායනකොට මේ තාපසයා ඒක දකිනවා. මලනුගේ ඉර පායනකොටම ඉර මට කතාවක් කියනවා. මම පායන්නෙම බයින්ද බලාගෙන. ඔබ ඉපදුනේ මැරෙන්න බලාගෙන. ඕන් අනිත්‍ය ධර්මතාවය උදේ පාන්දර ඉර දැක්කම ඒක තේරෙන තාපසයාට. මේ විදිහට එයාගේ ජීවිතය තුළ හැම මොහොතක් ගානේ ඒ ඇස් වලට පේන රූප වලින් කන් වලට එන ශබ්ද වලින් එයා ස්පර්ශ කරන බඩු මුට්ටු වලින් එන සිතිවිලි වලින් හැම එකක් තුළ මේ අනිත්‍ය ධර්මතාවය එයා පියවියසෙන් දකින්න ඕනේ. නිවැරදිව දකින්න ඕනේ. අදාගත් එක නෙමෙයි ඒ පවතින අනිත්‍යතාවය දකින්න ඕනේ. එහෙම දැකලා වඩන්න පුළුවන් නම් එයා ගොඩාක් ශ්‍රේෂ්ඨයි. මොකද්ද යාගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය? මේ භවයේ පිරිනිවන් පානවා. ඒක තමයි ශ්‍රේෂ්ඨත්වය. වෙන එකක් නෙමෙයි. දැන් කමඨාන පෑදෙලිද? දැන් වඩන්න පුළුවන්ද?